नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयंपि बुद्धं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि सतुन मेरी मिन वलकी मनमु शिल्पदय समादन विमी स्वर कमीन वलकी मनमु शिल्पदय समादन विमी वरदि काम सेवनयन वलकीम नम्मु शिल्पदय समादन विमी बोरुकीमिन वलकीम नम्मु शिल्पदय समादन विमी केलाम कीमिन वलकीम नम्मु शिल्पदय समादन विमी परुष वचन कीमिन वलकीम नम्मु शिल्पदय समादन विमी हिस्वचन कीमिन वलकीम नम्मु शिल्पदय समादन विमी अधार्मिक जीवितेन वलकीम नम्मु शिल्पदय समादन विमी उत्तुम तिसरन सहित मागे में सीलय में जीवितये यहपत पिनिसद परलोव सुगतिय पिनिसद निवन अवबोध वीम पिनिसद उपकार वेवा साधु साधु साधु नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धु हिमि शरणयामि नमस्कार वेवादम रुवनत समदा सदहम सारनयामि नमस्कार वेवा संगरुवनत समदाम महासंग सरणयामि नमस्कार वेवातु नुरुवनत समदा तिसारन सरणयामि साधु साधु साधु ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතක තබාගෙන සිටියේ මිනිසුන් පමණක් නොවේ දෙවිවරුත් ඒ ධර්මය මතක තබාගෙන සිටියා මේ ලෝකේ මතක තබාගෙන සිටින දේවල් අතර අපට බුදු කෙනෙකුගේ ධර්මයක් මතක තබාගෙන ඉන්න ඇතනම් මොනතරම් වාසනාවක්ද බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුනේ මිනිසුන්ට විතරක් නෙවෙයි උන්වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඉතින් දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ ඒ ධර්මයේ තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ ඊට කලින් ඔබට පුණ්‍ය අනුමෝදනා විශේෂයෙන්ම කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම ඒ පින රැස් කරපු ආකාරය බලන්න යන්න ඕන කොහෙද යන්න ඕන බණ්ඩාරවිල කුඹල්වෙල මහමෙවුනාව භාවනා අසපුවට මා ඒ අසපුවට ඊයේ රාත්‍රියේ වැඩි වෙලාවේ ඊ හවස්වරුවේ මාදුටුවේ පුණ්‍ය ගංගාවක් මේ ප්‍රදේශවාසී පින්තුන්ගේ සිත්තුලින් ගලා බැස්සා ඒ පුණ්‍ය ගංගාව ගලා බැස්ස ආකාරයේ බලන්න ඕනේ නම් කුඹල්වෙල මහමෙවුනා භාවනා අසපුව බැලුවට කමක් නැහැ මිනිස්සෙන්ගේ ශ්‍රමයෙන් ශ්‍රද්ධාවෙන් කාලේ කැප කරලා මේසා සුළු කාලයක ඊ타ත්ම විවේක පහසුකම් නැති කුටි 50ක් ඉදි කරන්න තරම් මාස 18ක් වෙන සුළු කාලෙකින් ඒ පිරිස විශාල ශ්‍රද්ධාවකට පත් වෙලා තියෙනවා මාදිටියේ ඕක තමයි උත්හාන සම්පදා නැගී සිටි වීරිය නැමැති සම්පත්තිය ධර්මයේ ලැබෙන්න කලින් අපතේගේ කාලෙනේ ධර්මයේ ලැබෙන්න කලින් මෙලෝ පරලෝ දෙකටම පාවිච්චි වෙන්න ශ්‍රමය මෙහෙම යෙදුන්නේ අන්න බලන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතුණාම ජීවිතයක ඇති වෙන වෙනස අපි අතරමං වෙච්ච ජනතාවක් නෙවෙයි අපිට පාරක් තියෙනවා අපි පිහිට නැති පිරිසක් නෙවෙයි අපිට පිහිටක් තියෙනවා අපිට සරණ නැති පිරිසක් නෙවෙයි අපිට සරණ තියෙනවා අපි අතරමං නොඋනේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ස්ථාංගික මාර්ගය අපට මුණ ගැහුණු නිසා අපට පිහිට ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණු නිසා අපට සරණ ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණු නිසා අපි අතරමං වෙච්ච ගන්ධබ්බේ කොටසක් නෙවෙයි ඒ කියන්නේ මේ ජීවිතයේදී දැන් වුණ අපි ඉපදිලා ජීවත් වෙනවා අපි දන්නේ අපි කවදාද ධර්මය අවබෝධ කරන්නේ දන්නේ නැත්නම් අපි කොහේද යන්නේ දන්නේ නැත්නම් මරණින් මත්තේ අපිට කුමක් වේවිද දන්නේ නැත්නම් අපි කොයි බුද්ධ ශාසනයකද ධර්මයේ දකින්නේ දන්නේ නැත්නම් අපි පිහිටපු පිරිසක් නෙවෙයි පාර හඳුනාගත්තු පිරිසකුත් නෙවෙයි මගත් උට දන්නා පිරිසකුත් නෙවෙයි පිහිටක් පිළිසරණක් ඇති පිරිසකුත් නෙවෙයි නමුත් අපි දන්නවා දැන් අපිට විතරක් නෙවෙයි මේ ලෝකේ ඕනෑම කාටද ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඕනෑම බුද්ධිමත් කෙනෙකුට මේ ලෝකේ තිබෙන්නේ එකම බුදුරජාණන් වහන්සේ නමකගේ පිහිටයි ඒ තමයි මේ මහා භද්‍ර කල්පේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට අපි වෙන මොනවා කතා කළත් වෙන මොන මොන දේවල් ගැන කතා කළත් ඒව එකක්වත් ප්‍රායෝගික නැහැ අපිට මේ ජීවිතයේදී අත්දකින්න පුළුවන්කම මේ ජීවිතයේදී ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්කම මේ සෑම දෙයක්ම අපට ලැබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිට පිළිසරණ ලබා ගන්න මේ දුර්ලභ අවස්ථාව අපේ ජීවිතවලින් මගහැරෙන්න දුන්නොත් ඒක තමයි අපේ ජීවිතවලට උදාවන මහාම මහ අවාසනාව. එහෙම වුණානම් අපේ ජීවිත සංසාරය යනකොට කිසි වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ. යේ පමත්තා යතමතා ප්‍රමාද වූ අය ජීවත් වුණත් මලමිනි අතර ලොකු වෙනසක් නැහැ. එහෙම තමයි ලෝකේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්‍යයකින් වෙනස් වෙන්නේ අපේ ජීවිතය තුළ ඇති කරගන්න අවබෝධයේ මතයි. ඉතින් මේ අවබෝධයේ පින්වත්නි ඉබේ පහළ වෙන අවබෝධයක් අප තුළ නැහැ. ඉබේ අපිට අවබෝධය පහළ වෙනවා නම් මේ සහ දීර්ඝ සංසාරේ මෙතෙක් කල්ලේ පහළ නොවුනේ මන්ද? ඉබේ අපිට අවබෝධයක් ඇති වෙනවා නම් මිනිස් ලෝකේ ජීවත් වූ පමණින් අපට අවබෝධයක් ඇති වෙනවා නම් මෙතෙක් වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරේ ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් බලන්න හිතලා රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ ලෝකේ ඇවිදගෙන ගිහින් ලෝකේ කෙලවරක් දකින්න පුළුවන්ද උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා ස්වාමීනි හරියටම ඔය කතාව හරියටම ස්වාමීනි මට ලැබිලා තිබුණා දිව්‍ය ජීවිතයක් වේගෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මට හිතුණා දැන් මට වේගෙන් යන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම දැන් පටන් ගන්න ඕනේ මගේ හිතේ තියෙන අදහස. වේගෙන් ඇවිදගෙන ගිහින් ලෝකේ කෙලවර බලන්න ඕන. ඉතින් ස්වාමීනි මම පිටත් වුණා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්තා. වේගෙන් මම මේ ලෝක ඔක්කොම පහු කරගෙන ගියා. ඈත පේනවා තම විශාල ලෝක මම මේ විවේගයෙන් පහු කරගෙන ගිහින් අතරමඟදී මගේ ආශ ඉවර වෙලා මම මල යන්න හම්බුන්නේ බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන බුදුම ලස්සන මාර්ගයක් පෙන්නවා ලෝකී කෙලවරට යන්න එතකොට බුදුරජාණන් වහන්සේ අර රෝහිතස්සට වදාලා රෝහිතස්ස ඇවිදගෙන යන්න නම් බෑ හැබැයි ලෝකේ කෙලවර දක්වා දකින්න ඕනේ. හැබැයි මේ ලෝකේ කෙලවර දක්වා දකින්න ලෝකේ මේ විඥානේ සහිත මේ මනස සහිත සංඥා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි. ඔබේ ලෝකේ තමයි කෙලවරටම දකින්න ඕනේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඕක තමයි ලෝකේ. මනස සහිත සංඥා සහිත විඥානේ සහිත බඹයක් පමණ වූ මේ ශරීරය. මේ ශරීරේ නම් වූ මේ ලෝකේ තුල මනස සංඥා විඥාන සහිත බඹයක් පමණ වූ මේ ලෝකේ තුල තියෙනවා ලෝකේ හටගන්න සෑම දෙයක්ම. හැබැයි මේ ලෝකේ තුලමයි තියෙන්නේ ලෝකෙන් නිදහස් වීමක්. ලෝකෙන් නිදහස් වෙන මාර්ගය දිනු කරන්න තිබෙන්නේ උත්තරමයි. දැන් බලන්න එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ දින නිවැරදි කිරීම ඒ පින්වා දෙන නිවැරදි කිරීම කෙනෙකුට ඒ ආකාරයෙන් තීරුම් ගන්න පුළුවන් නම් ඒ ගැන නුවණින් කල්පනා කරන්න පුළුවන් නම් ඒ ගැන නුවණින් විමසන්න පුළුවන් නම් ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනා හැමතිස්සෙම දකිනවා තමා තමාව පිහිට කරගන්න පුළුවන් බව. තමා ධර්මයේ පිහිට කරගන්න තමාට පුළුවන් බව. අන්නේ කෙනා දකිනවා. ධර්මයේ කියන දේ තමන්ගේ දෙයක් බවට එදාටපත් වෙනවා. ධර්මයේ හරියට තේරුම් ගන්නකම් හැමතිස්සෙම තේරෙන්නේ මේක පිට කෙනෙක්ම කරලා දෙන්න ඕනේ කියලයි. පිට කෙනෙකුගේ අතේ තමයි තමන්ගේ ජීවිතේ දුකින් මුදවා ලීම තියෙන්නේ කියලා අපිට පේන්නේ ධර්මයේ හරියටම තේරුම් ගන්නකම්. ධර්මයේ නියම විදිහට තේරුම් ගත්ත දවසට අපිට තේරෙනවා මේ සෑම දෙයක්ම ඇති කරගන්න තියෙන්නේ තමා විසින්මයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ තේරුම්ගෙන තමයි මේ ධර්මයේ බොහෝ දෙනෙක් අවබෝධ කරගත්තේ. උන්වහන්සේ නිතර නිතර පෙන්වා දෙන්නේ මොකද්ද? තමා විසින්ම තමාව පිළිසරණ කරගන්න ඕනේ. ධර්මයේ තමයි තමන් ඊළඟට පිහිට කරගන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් චක්කවත්ති සිහිනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතී පහළ වෙනවා කියලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 ගිය කලට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශය කරලා ඊළඟ ප්‍රකාශයේ උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ඒ නිසා ආනන්ද තමා පීඨ කරගන්න ධර්මයේ පීඨ කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණත් අපි කරන්න ඕනේ මොකද්ද? තමාව පීඨ කර ගැනීමයි. තමාව පීඨ කරගන්න බැරි වුණොත් ඒ අවස්ථාව මගහැරෙනවා. ඒ කන්දරක කියන සූත්‍රයේ මට මතකයි පෙස්ස කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ඇත්තු පුහුණු කරන කෙනෙක්. ස්වාමීනි ඇත්තුන්ගේ ස්වභාවය හරි ප්‍රකටයි. ඇතාට හිතෙන දේවල් ඇතා ප්‍රකට කරනවා. ඇතාගේ තියෙන දුර්වලතා ඇතාගේ අඩුපාඩු ඇතා හැමතිස්සෙම ප්‍රකට කරනවා. එතකොට ස්වාමීනි මං ඇතාගේ දුර්වලතා නැති වෙන ආකාරයට ඇතාව හික්මවනවා. හරි ලේසි ස්වාමීනි. ස්වාමීනි මිනිස්සු ඊට ආත්පසින් වෙනස්. මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ ඇතුලේ එකක් හංගගෙන පිටින් එකක් කියන ස්වාමීනි මිනිස්සු කයින් එකක් කරනවා. වචනෙන් එකක් කතා කරනවා. මනසින් එකක් සිතනවා. මිනිස්සු සම්පූර්ණයෙන් ඉන්නේ ඇතුළ වහගෙන. සත්තු එහෙම නැහැ. සත්තුන්ගේ ස්වභාවය හරි ප්‍රකටයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පිස්ස හරියට හරි ඔබ කිය වූ කරුණ. සත්තුන්ගේ ස්වභාවය නම් හරීම ප්‍රකටයි. මිනිස්සුන්ගේ ස්වභාවය හරි ගුප්තයි. අඳුනගන්න බෑ කිව්වා එකපාරට. එකපාරටම අඳුනගන්න බෑ කිව්වා. සිතින් එකක් හිත හිතා වචනෙන් එකක් කිය කියා කයින් එකක් කරනවා. මෙහෙම කියාගෙන යද්දි විස්තර කරන්න කලින් පෙස්ස කිව්වා ස්වාමීනි මට කටයුතු අධිකයි එහෙනම් මම යන්නම් කිව්වා. පිටත් වුණා. පිටත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතල කියනවා මහණෙනි දැන් ඔය පිටත් වෙච්ච පුද්ගලයා පෙස්ස හරි බුද්ධිමත් කෙනෙක් වහා වැටහෙනවා. හැබැයි තව ටිකක් වෙලා මෙතන වාඩි වෙලා හිටියානම් මාර්ගඵල ලැබෙනවා. අන්න අවස්ථාව අහිමි වෙච්ච තාලේ. තව ටිකක් වෙලා යා මෙතන ඉවසගෙන වාඩි වෙලා හිටියානම් එයා මා ධම්මචක්කු දහම් ඇස ලෝකෙ දිහා බලන්නේ අපේ ඇස නිකන් ඇස. ලෝකෙ දිහා බලන්න තව ඇහක් තියෙනවා. ඒ ඇහ උපදව ගන්නවා එයා. දහම් ඇස. එයාට ඒක අහිමි වුණා කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේත් එක්ක කතා බස් කළා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න සූදානමින් හිටියා. තමන් ඊ සියල්ල නොදැන පිටත් වෙලා ගියා. බලන්න මේ වගේ අවස්ථාවන් අපිට කොච්චරවත් ලැබිලා ඇති සංසාරේ. දැන් ආයමත් අවස්ථාවක් ලැබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට බලෙන් දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ බලෙන් දුන්නද? උන්වහන්සේගේ යුතුකම් උන්වහන්සේ ඉෂ්ට කරන හැමතිස්සෙම. හැබැයි ඒ ශ්‍රාවකයා තුල තියෙන්න ඕනේ ඒකට වමනා කරන වාසනාව. ඒ වාසනාව තිබුණොත් තමයි ධර්මීය අල්ල ගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් ඉතින් ශ්‍රද්ධාව කියන එක ඉබේ හටගන්න එකක් නෙමෙයිනේ. ශ්‍රද්ධාව ඉබේ ඇති වෙන්නේ. දැන් හිතේ ඇති වෙන ශ්‍රද්ධාවක් නිකම් පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙවෙයි. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙමෙයි. ආර්ය ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හඳුනාගනත් නෙමෙයි. නිකම්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට නිකම්ම කියලා කිව්වේ අවබෝධයකින් තොරව යම් කිසි පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ පැහැදීම තියෙන්නේ අවබෝධයෙන් තොරව. අවබෝධයෙන් තොරව තියෙන පැහැදීම ඕනෑම වෙලාවක විනාශ වෙලා යනවා. ඕනෑම කෙනෙකුට විනාශ කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් අන්‍ය ආගමිකයින්ට නොඑක් නොඑක් කයිකතන්දර හදන අයට පුළුවන් වුණේ අර අවබෝධයෙන් තොර පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් වුණා. හැබැයි අවබෝධයෙන් පැහැදීමක් ඇති වුණා නම් ඒක විනාශ වෙන්නේ නැහැ. විනාශ නොවන්න හේතුව මේකයි. දැන් යම්කිසි කාරණයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ගැන බුද්ධිමත් කෙනෙක් මා කියවනේ මේ ධර්මයේ කාටද තියෙන්නේ බුද්ධිමත් කෙනාටයි. බුද්ධිමත් කෙනෙක් ඒ ධර්මය නුවණින් මෙනෙහි කරනවා, විමසනවා. නුවණින් විමසද්දි ඒ විමසද්දි එයාට ධර්මය තේරෙන්න පටන් ගත්තොත්, තේරුනොත් කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එයාගේ හිත පහදිනවමයි. ඒ කෙනාගේ හිතේ ඇති වෙන චිත්ත ප්‍රසාදේ බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. මොකද හේතුව? එයා නුවණින් විමස ඉන්නේ. නුවණින් විමසීමස ඉන්න කෙනාට ඒ ධර්මයේ තේරෙද්දි ඒ ගැන ඇති වෙනවා නම් හිතේ පැහැදීමක් වළක්වන්න බෑනේ. අන්නේ පැහැදීමත් එක්ක ඒ පැහැදින්න මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ තියෙන විශ්මිත අවබෝධය ගැනයි පහදින්නේ. ඒ අවබෝධය ගැන පහදින්නේ. දැන් බලන්න මේ පැහැදීම ඇති වෙනකොට ඒකට මේ දැන් පුංචි සරල උපමාවක් මම කියන්නම් ඔබට. අර ගොවියගේ කතාව. ගොයන් කපන කාලය ආවා. තමන්ගේ විශාල කුඹුරියාය ගොයන් කපන දවසේ සේවක පිරිස ගොයන් කපනවා. කුඹුරු අයිතිකාර ගොවියා ඇඹුලත් අරගෙන කමතට ගියා. ඇඹුල බෙදන්න ලෑස්ති වෙනකොට මෙන්න ඇවිල්ලා ඉන්නවා කෙනෙක් පාත්‍රයකුත් අරගෙන. බලාපොරොත්තු වෙච්ච වෙලාවක් දානකට ආරාධනා කළා නෙවෙයි. දන්නවා මේ කෙනා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බව. දැක්කා. හොඳට බැලුවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා. තරුණේ. මොකද මේ තරුණේ කියේ? මේ හොඳට අතපය තියන කෙනෙක්. මේ පාත්‍රයක් අරන් එනවා. ඊට පස්සේ මියා කල්පනා කළා කියා දෙන්න ඕනේ හම්බ කරන් කන්න. මොකද ළඟට ගිහින් කිව්වේ මේ බලන්න තමුන් වහන්සේ බලන්නේ. මේ මං වගා කරනවා. මං වගා කළා අනුභව කරනවා. තමුන් වහන්සේට පුළුවන් වගා කරන්නේ. තමුන් වහන්සේට පුළුවන් වගා කළා අනුභව කරන්නේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද දීපු පිළිතුර? ගොවිය ඔබ හරි. ඔබ වගේම මමත් ගොවියෙක්. මම වගා කරනවා. මං වගා කරලා අනුභව කරනවා. හරි පුදුම හිතුණා මේ ගොවියාට. මේ භාරද්වාජට හරි පුදුම හිතුණා. භාරද්වාජ කෙනාගේ නම. හරි පුදුම හිතුණා. ගොවියෙක් කියනවා. ගොවියෙකුගේ ලක්ෂණ කිසිවක් නැහැ. ඊට පස්සේ කිව්වා තමුන්නාසි පුදුම කතාවක් මේ කියන්නේ. තමුන්නාසි ගොවියෙක්ලු. කෝ ගොවියෙක් නම් නකුල්. කෝ හීවැල. කෝ යොත. කෝ හර. බුදුරජාණන් වහන්සේ අන්න කියා දෙන්න පටන් ගත්තා. සද්ධා බීජං තපෝ වුට්ටි. මම මගේ කුඹුරේ වපුරන්නේ ශ්‍රද්ධාව නැමති බිජුවට. තපෝ වුට්ටි සීලය නැමති වැස්සෙන් මම මගේ කුඹුර තෙමනවා. බලන්න ලස්සන. පඤ්ඤාමය යුග නංගලං. මම ප්‍රඥාව නැමති නගුලෙන් මම මගේ කුඹුර හානවා. හීවැල කෙවිත තමයි මගේ සිහිය. මනස තමයි මගේ යොත. මෙහෙම විස්තර කරගෙන යනකොට එකක් එකක් ගානේ අර බුද්ධිමත් මිනිසයාට තේරෙන්න ගත්තා. හිත පැහැදුණා. හිත පැහැදුණේ මොකද? යාට ඒක තේරුණා, වැටහුණා, අවබෝධ වුණා. පැහැදිලා කියනවා තමුන්නාසි ගොවි තමයි. ඒ බුදුරජාණන්සි විස්තර කළා මම මේ වගේ වගා කළා මම නෙලනව අස්වැන්නක්. ඒ අස්වැන්න අමෘතය. අමෘතේ නම් වූ අස්වැන්න නෙලලා මං ඒ අමෘතය අනුභව කරනවා. පැහැදුණා. පැහැදිලා මොකද කිව්වේ? ස්වාමීනි මම ගොවියෙක්. ඔබ වහන්සේත් ගොවියෙක්. ගොවියෙකුට ගොවියෙක් යමක් දුන්නට කිසි වරදක් නැහැ. මේ කිරිබත් මං ඔබ වහන්සේට දෙනවා කියලා කිරිබතක් වඩාගෙන ඇවිල්ලා භාජනයකට පාත්‍රයට පිළිගන්නන්න හැදුවා. එපා වැහුවා ගාථා බිගීතං මේ අභෝජනීය ගාථා කියලා මං වලඳන්නේ නැහැ කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේට මං වෙන් කළේ මම මේක කාටද දෙන්නේ ඕක වලඳන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ උස්රාවකෙක් පමණයි වෙන කෙනෙක් නැහැ ඒ නිසා ඕක ගිහලා තනකොළ නැති බිම දාන්න එව නැත්තම් සතුන් නැති වතුරට දාන්න දොල ගලන් යනවා පිටිපස්සේ දොලට දෑවා ඒ බත් යට පිපුරුවනේ චිටි චිටි ගාල පිපුරලා දුම් දාන්න ගත්තා ඒ සෑම සිද්ධියකදීම මුලේ නැති කෙනෙක් නම් ඒ ගැන කල්පනා කර කර ඒ මැත්තේ හැප්පී ඇයි බත් යට පිපුරුවේ ඇයි දුම් දෑවේ කොහොමද වුනේ මුලේ නැති කෙනෙක් නම් ඒක තමයි ලොකු දේ වෙන්නේ නූණ තියෙන එක්කිනා හිතේ දෝම් කාර දුන්නා මගේ කුඹුරේ නිකම්ම නිකං වී උන්නාසිගේ කුඹුරේ ශ්‍රද්ධාව නැමති බීජ මගේ කුඹුර මං හාන්නේ නිකම්ම නිකන් නගුලින් උන්නාසිගේ කුඹුර හාන්නේ ප්‍රඥාව නැමති නගුලින් මගේ කුඹුර මං නිකම්ම නිකන් වතුරෙන් තෙමනවා උන්නාසිගේ කුඹුර තෙමන්නේ සීල වැස්සෙන් එහෙනම් මේ කුඹුරට වඩා මට හොඳ ඒ කුඹුරයි මේ කුඹුර අත්හැරියා ඒ කුඹුර ගත්තා මහන වුණා සුළු කලක දිරහතන් වහන්සේ නමක් වුණා දැන් බලන්න මේ නිකලිස් ජීවිතයක් තමන් ළඟ ඇතුලාන්තයෙන් ඒ සියලු වාසනාව තිබෙද්දී ඒ සෑම දෙයක්ම එයාගේ වැහිලා තිබුණා ධර්මෙ මුණ ගැහෙනකන් ධර්මෙ මුණ ගැහිච්ච ගමන් ඒ විරුතුනි කොමකින්ද තමන් තුල තිබිච්ච තමන්ගේ නුවණ මෙහෙවීම නිසා වෙන දෙයකින් විරුත වෙන්නේ නැහැ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නගරයක් නම් මේ නගරයට ඇතුළු වෙන දොරටුව ශ්‍රද්ධාවෙන් නිර්මිත එකක් නම් ඒ ශ්‍රද්ධාවෙන් නිර්මිත දොරටුව කරා යන්න උවමනා යතුර තමයි නෝණින් විමසීම නෝණින් විමසනකම් දොර ඇරෙන්නේ නැහැ ඒ නෝණින් විමසනවා කියන්නේ ඒක හරි සුන්දර දෙයක් අන්නේ නෝණින් විමසන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම ඔබට කිව්වා දෙවියන් එක්කත් මේක ගොඩක් සම්බන්ධයි දෙවියන්ට ධර්මයක් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ කියන අතුරු එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ධර්මයේ කියන අතුරු දෙවියන්ටත් ඇහෙන්නේ නැහැ අද අපි මේ ඔබට ඉගෙන ගන්න සලස්සන සූත්‍ර දේශනාව තමයි ලෝමසකංගිය බද්දේක රත්ත සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මේ දේශනාවට සම්බන්ධ ස්වාමින් වහන්සේගේ නම ලෝමසකංගිය මොකක්ද මේ ස්වාමින් වහන්සේගේ නම ලෝමසකංගිය කියන ස්වාමින් වහන්සේ ඒ දවසේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ ඒ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ සිටියේ ඊට ටිකක් එහා කපිලවස්තුවේ කපිලවස්තු නගරයේ කපිලවස්තුපුරයේ නිග්‍රෝධාරාමයේ තමයි වැඩ සිටියේ ඒ නිග්‍රෝධාරාමයේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ සිටින එක් රාත්‍රියක මුළු නිග්‍රෝධාරාමයේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා ඒ රාත්‍රියේ මොකද වුනේ ඒ ස්වාමීන් වහන්සේ සමහරට සක්මන් කර කර හරි භාවනා කර කර හරි ඉන්නේ ඇති එතකොට ඒ වෙලාවේ මේ නිග්‍රෝධාරාමයේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා ඒ දෙවියන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා හිටගත්තා මේ දෙවියන් හිටගෙන දෙවියන් මේ ලෝමසකංගිය ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් භික්ෂුව ඔබ බද්දේක රත්ත දේශනාව මාත්‍රිකා වශයෙන්ුත් විස්තර වශයෙන්ුත් මතක තබාගෙන දෙන්නේ මොන දේශනාවද බද්දේක රත්ත එතන වචන තුනක් එකතු වෙලා හැදිලා තියෙන වචනේ බද්ද ඒක රත්ත එතකොට ඒක රත්ත කියන එක එක වචනයකට ගන්න ඕනේ ඒක රත්ත කියන්නේ ඒක කියන්නේ තනිවම රත්ත කියන්නේ ඇලුණු හුදෙකලාවේ ඇලුණු බද්ද කියන්නේ ලස්සන සුන්දර සුන්දර හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ඔබ දන්නවාද ඒකේ විස්තර දන්නවාද ඒක මතක තියාගෙනද ඉන්නේ කියලා ඇහුවා බද්දේක රත්ත ජීවිතය ගැන ඔබ විස්තර මතක තියාගෙනද ඉන්නේ එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ පින්වත් දෙවිය මං ඒ කාරණේ මතක තියාගෙන නෑ. සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනෙකුගේ ජීවිත විස්තරේ මම මතක තියාගෙන නෑ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් දෙවිය, ඒ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ ජීවිතේ විස්තර වශයෙන් ඔබ මතක තියාගෙන ඉන්නේ. අර ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ පෙරලා කාගෙන් අහන්නේ? දෙවියගෙන් අහනවා. දැන් බලන්න මේ දෙවියන් මිනිසුන් එකතු වෙලා කතා කරන්නේ මොකද්ද? පූජාවට්ටි ගැනද? නෑ. වෙන වැඩපළ ගැනද? නෑ. මේ මොකද්ද කතා වෙන්නේ? ධර්මයේ ගැන කතා වෙනවා. මේ දෙවිවරු හරි සම්බන්ධයි. දැන් මේ ඔබට හිතෙන්න පුළුවන් දෙවිවරු අපෙන් ගොඩාක් ඈත කියලා. ගොඩාක් ඈත නෑ. දැන් බලන්න හිතලා ඔබට මතකද වේලුකණ්ඨකී නන්ද මාතා? ඒ නන්ද මාතා හිමිදිරි උදෑසන නැගිටලා මේ අට්ඨක පාරායන වර්ගයේ, දැන් අද ඔබ උදී මෙතනදී සජ්ජායනා කරානේ ධම්මනාම සූත්‍රය, ආන් ඒ පොත් වහන්සේ තුල තියෙන්නේ අට්ඨක පාරායන වර්ග. එතකොට මේ එතුමිය උදේ පාන්දර නැගිටලා සජ්ජායනා කළා. එතුමිය අනාගාමි. මේ සූත්‍රය සජ්ජායනා කළාම වෙසමුණි දිව්‍ය රාජය ගමනක් යන අතරතුර ඒ ගමන් බිමන් නවත්තලා අහගෙන හිටියා. එහෙනම් බුද්ධ දේශනා අර්ථ වශයෙන් වටහා ගැනීමේ හැකියාව මිනිස්සුන්ට පමණ නෙවෙයි, දෙවියන්ටත් තියෙනවා. සාදුකාර දුන්නා ඉවරුණා. කවුද කියලා ඇහුවා මේ මාතාව. කවුද මේ සාදුකාර දුන්නේ කියලා. ස්වාමීනි, මම මේ විශේෂ ගමනක් යන ගමන් ඔබතුමිය මේ ධර්මයේ සජ්ජායනා කරනු ඇහිලා මම නැවතිලා අහගෙන හිටියා. ඒකවා මේ දහම් රසෙ මිද මිද. එහෙනම් ඔබට මේ හිමිදිරි උදෑසන තුටු පඳුරක් වේවා කිව්වා. බලන්න මේ සම්බන්ධී, ඒ සම්බන්ධී දැන් තියෙනවද අපේ? නෑනේ. ඉතින් මේ දෙවියන්ගෙන් අහනවර ස්වාමීන් වහන්සේ පින්වත් දෙවිය, එහෙමනම් මම නම් දන්නේ නෑ, ඔබ දන්නවාද මොකක් ගැනද? බද්ධේකරත්, ඒක මතක තියාගන්න. බද්ධේකරත්, බද්ධේකරත් ජීවිතේ ගැන විස්තර වශයෙන් ඔබ දන්නවාද? දෙවියා කියනවා අනේ පින්වත් භික්ෂුව, ඒක විස්තර වශයෙන් මා දන්නෙත් නෑ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ඊට පස්සේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් භික්ෂුව, ඔබ දන්නවද එහෙමනම් බද්ධේකරත් ගාථා? ඔබට පාඩම්ද ඒක? බද්ධේකරත් ගාථා සුන්දර හුදෙකලාව ගැන, හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ගාථා ඔබ දන්නවාද? ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ පින්වත් දෙවිය, මං ඒ බද්ධේකරත් ගාථාවන්වත් දන්නේ නැහැ. දෙවියගෙන් අහන ඒ ස්වාමීන් වහන්සේ ලෝමසකංගේ ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් දෙවිය, ඔබ දන්නවාද ඒ බද්ධේකරත් ගාථා? ඔබ දන්නවාද? දෙවියා කියනවා ස්වාමීනි මං දන්නවා. එතකොට ඒ දෙවියා දන්නවා ස්වාමීනි මං දන්නවා, පින්වත් භික්ෂුව මං දන්නවා ඒ ගාථා. මං ඒ ගාථා මතක තබාගෙන ඉන්නේ. දැන් එතකොට ගාථා ටික පාඩම් කරගෙන ඉන්නවා කවුද? අර දෙවියා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් දෙවිය, ඔබ ඒ බද්ධේකරත් ගාථා පාඩම් කරන් ඉන්නේ කොහොමද? එතකොට දෙවියා කියනවා පින්වත් භික්ෂුව, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් කාලයක තවතිසා දිව්‍ය ලෝකේ පරසතු රුක් සෙවනේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිද්දී තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට ඔය ගාථා ඉගැන්නුවා. තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මේ ගාථාවන් ඉගැන්නුවා. එහෙම උගන්වද්දි මං ඉගෙන ගත්තා. දැන් බලන්න මේ මිනිස්සුන්ට කියන දේශනාවමයි දෙවියන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගාථාව හරි ලස්සන ගාථා හතරක් තියෙනවා. ඔබටත් හොඳයි ඒක ඔබ පාඩම් කරගත්තොත්. ඉතින් ඒ ඊට පස්සේ දෙවිය කියනවා මෙන්න මේකයි ඒ බද්ධේකරත් ගාථා. දැන් මේ දෙවිවරුගෙන අපි හිතාගෙන ඉන්න ලෝකේ නෙමෙයිනේ දැන් මේ කතා කරන්නේ. දෙවිවරු කියන්නේ අපි හෝටල් වගේය, මේ කකා බිබී නටනට ඉන්නා අය, වෙන මොකවත් නැත කියලා මේ අපි කෑකෝ සංගහනවනේ දෙවිවරු ගැන. ඒ නිසා ඒගොල්ලන් අපිට කරන්න තියෙන්නේ මොනව හරි දීලා රවට්ටගෙන අපේ වැඩක් ගන්න එකයි. එහෙමනේ දැන් යන්නේ ලෝකේ. නමුත් දෙවිවරු කියන්නේ මේ තමන් විසින්, දැන් බලන්න මේක හොඳට ගැළපෙලා යනවා දේවතානුස්සතියට. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාවඩ නැයි උපන්නා නම් එහෙ. कोई तरह धर्मेट में नंबर विला ऐड दे इतने में देविया अर गाथा टिके पाठन करेंगे ना तीन लस्सन्द किए ना अरबिक सोते में गाथा टिके अतीतं नान्वा गमिये नपड़िकं खे अनागतं यदतीतं पहीनं तं अपतं च अनागतं एक तेरु मतामाई अतीते तक गिहिं अतीते तुल जीवत्विवि इन्निने अनागते मवागिन अनागते तुल पतपता इन्निने यदतीतं पहीनं तं यमक अतीते तक गियादे एक नेतिवी गी दियाक अपतं च अनागतं अनागते यनु यमक्द ए नुपेमिनी दियाक බලන්න ජීවිතය අවබෝධය කරා යන්න ඕනදී මේ දෙවිය මතක තබාගෙන ඉන්න ලස්සන පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ වර්තමානයේ යමක් ඇද්ද ඒ ඒ තැනම එයා නුවණින් විමසනවා නුවණින් විමසලා ඒවට නොවැළි ඒවා අතීතයට යන්න අනාගතේ මවන්න සකස් නොකර ඒවා ඒ ඒ තැනම විදර්ශනා වශයෙන් නුවණින් විමසා බලනවා ඒක තමයි කරන්නේ බුද්ධිමත් කෙනා විද්වා විද්වා කියන්නේ අවබෝධයට පැමිණි කෙනා ඒක තමයි කරන්නේ අජේව කිච්ඡං ආතප්පං को जन्या मरणं सुवे नहिनो संगरं तेन महासेने नमच्छुना बलन में देवियांगी का मतलब क्या गने इन लास्सने टे अजीव किच्छं आतापं धर्माबोधि संधा कलई तुदे अदादमकरगत युतुई को जन्या मरणं सुवे सित मेरे विदय काउदो दानी नहिनो संगरं तेन महासेनेन मच्छुना महासेनाय ति मार्या समग अप किसीवे किसी गिवसुमक गैसुवे नहनेव एवं विहारिं आतप्पिं अहो रत्त मतंदितं तंवे भद्देक रत्तोति संतो आचिक्खते मुनि මේ විදියට ආතාපින් ආතාපින් කිව්වේ කෙලස් තවන වීරියෙන් යුතුව ජීවත් වෙද්දී අහෝ රත්ත මතන්දිතං අහෝ කිවි දවල් කාලේ රත්ත කිවි රාත්‍රී කාලේ අතන්දිතං කිවි අලස නොවි වාසය කරද්දී තං වේ බද්දී කරත්තුති අන්නේ කෙනාට තමයි කියන්නේ සුන්දර හුදිකලාවේ ඇලුනු කෙනා शांत केना केला मुनींद्रयन वहांसी गौतम बुद्धरजानन वहांसी विसिं अन्ने केनाटाय प्रकाश केले ब्रह्मबलन मे गाथावन बुद्धरजानन वहांसी काडदु गनला तीने देवुलव देवियंटत किया दीला तीने मेवा ईट पस्से मे देविया कियनवा पिंगवत भिक्षुव ओन्नो ए विदियेट तमय मम भद्देकरत गाथा मतक तबागने इन्नी ඊට පස්සේ කියනවා පින්වත් දෙවිය ඔය බද්දේ කරත් ගාථාවල විස්තර ඔබ ඉගෙන ගන්න පරියාපුනාහි ත්වම් බික්ඛු බද්දේ කරත්ස්ස උද්දේශංච විභංගංච පින්වත් භික්ෂුව ඔබ මේ බද්දේ කරත්තේ ඒ විස්තර විභාග වශයෙන් විස්තර වශයෙන් හොඳට පරියාපුනාහි කියලා කියන්නේ වචනෙන් පුරුදු කරන්න ප්‍රගුණ කරන්න ධාරේහි ඒ වගේම භික්ෂු ඒව හොඳට මතක තබා ගන්න අත් සංගීතෝ භික්ඛු බද්දේ කරත්තස් උද්දේශෝච විභංගෝච පින්වත් භික්ෂුව මේ බද්දේ කරත්ත ගාථාවල විස්තර විවරණ හරීම ප්‍රයෝජනයි හරීම ප්‍රයෝජනයි ආදි බ්‍රහ්මචර්යයක නිවන් අවබෝධ කරන්න මුල් වෙනවා නිවන් අවබෝධ කරන්න මුල් වෙනවා මේ බද්දේ කරත්ත ගාථා විස්තර වශයෙන් ඉගෙන ගැනීම. මෙහෙම දේශනා කළා ඒ දිව්‍ය පුත්‍රයා දිව්‍ය පුත්‍රයාගේ නම චන්දන චන්දන කියන දිව්‍ය පුත්‍රයා එතන නොපෙනී ගියා දැන් එතකොට මේ බණපදී ස්වාමීන් වහන්සේට කියා දුන්නේ කවුද ඉස්සල්ලාම මිනිස්සුද නෑ දිව්‍ය පුත්‍රයෙක් දැන් බලන්න දෙවියන්ගේ මිනිස්සුන්ගේ අතර ඇති මේ සමීප සම්බන්ධතාවය දැන් මිනිස්සු කැමති දෙවියන් එක්ක මෙහෙම සම්බන්ධ වෙන්න නෙමෙයි මිනිස්සුන්ට ඕනේ නෑ දෙවියොම කවුරු හරි කම යකෙක් හරි කමන්නේ තමන්ගේ මොනවා හරි පුරුත් ටිකක් දීලා රවට්ටලා රවට්ටන හරියට සිරප්පු කෑලි නියපොතු හාල් මෑසෝලු මේවා දෙනවා දියගොඩ මාස් කියලා දීලා අමනුෂ්‍යංග රවට්ටනවා මිනිස්සු හරියට එතකොට අමනුෂ්‍යු රැවටෙනවා හරියට රැවටෙනවා ඊට පස්සේ අරකගේ බෙල්ල කපපම් මේකගේ බෙල්ල මිරිකපම් කියලා කියනවා එතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන්ම යොමු කරනවා පාතාල වැඩවලට එතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන් වැඩ ගන්නා විදිහට ඊළඟට දෙවිවරුන්ගේ මිනිස්සු වැඩ ගන්න කොහොමද අපි ව්‍යාපාර සරකලා දෙන්න කියලා වැඳුම් පිදුම් කරනවා ඊට පස්සේ ඕකට සමහර විට ඒකට සම්බන්ධ අමනුෂ්‍යකට සුදව් කරනවා ධර්මයේත් එක්ක තියෙනවද සම්බන්ධය දෙවියනුත් අමාරු වෙටලා ඉන්නේ මිනිස්සු වගේ දැන් මිනිස්සුන්ට තියෙනවා දැන් අපි දැන් සාමාන්‍ය ලෝකෙ ගත්තොත් දැන් අපි කියන ඇමරිකාව දියුණුවයි අසෝල් රට දියුණුවයි අසෝල් නගරෙ දියුණුවයි මොකද්ද මේ දියුණුවයි කිය කිය අපි කියන්නේ කාර් ගොඩක් ලයිට් ගොඩක් අලුත් ගොඩ නැගිලි මේක දිහා බලලා නේද අපේ කටින් කියවෙන්නේ දියුණුවයි දියුණුවයි දියුණුවයි කියලා නමුත් දියුණුවයි කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මේක දියුණුව තමයි නමුත් නියම දියුණුව කියන්නේ ශ්‍රද්ධාවෙන් දියුණුව වීම ශීලයෙන් දියුණුව වීම දහම් දැනුමෙන් දියුණුව වීම ත්‍යාගයෙන් දියුණුව වීම ප්‍රඥාවෙන් දියුණුව වීම මේක තමයි හැබෑම දියුණුව කියන්නේ එතකොට ඒ දියුණුව බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු වෙනකොට ඒ දියුණුව දෙවියන්ටත් අදාළයි මිනිසුන්ටත් අදාළයි ඔබට මතකයි තියෙනේ මේ මංගල කරුණු ගැන දෙවිවරු කොච්චර කතා බස් කළාද කියලා දෙවිවරු බුදුරජාණන් වහන්සේට කිව්වනේ භාග්‍යවතුන් වහන්සේ මේ මංගල කරුණු මිනිසුත් හොය හොය කල්පනා කර කර ඉන්නවා දෙවියොත් ඒ ගැන හොය හොය ඉන්නවා කාටවත් හොයන්න බෑ එක එක ඒවා ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා කියලා මංගල කරුණු හැටියට මේ වගේ එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ විසින් මම්මාවත් විවෘත කරලා දුන්නා දෙවියන්ටයි මිනිස්සුන්ටයි එතකොට මේ දෙවිවරු හොඳට කටපාඩම් කරගෙන දරාගෙන හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ මොකද හේතුව දෙවියන් සරණ ගියෙත් ගෞතම බුදුරජාණන් වහන්සේව දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් අර බැමිණිටියේ සාය වේලාවේදී සාගතී වේලාවේදී රහතන් වහන්සේලා වැඩි සක්‍ර දෙවියන් මුණ ගැහෙන්නේ ගින්කෝ මෙම මහ විපතක් වෙලා තියෙනවා ලංකා භූමියට රහතන් වහන්සේලා පිරිනම් පාන පටන් ගන්න තියෙනවා මේක බේර ගන්න ඕනේ ඔබ වහන්සේලා උදව් කරන්න කිව්වා ඊට පස්සේ සක්‍ර දෙවියන් කිව්වා ස්වාමීනි මේ මිනිසුන්ගේ කරුණු හරි බලවත් මිනිසුන්ගේ වැඩ ඉකෙල්ලේම අපිට මේක විසඳන්න මැදිහත් වෙන්න විදිහක් නැහැ තමුන් වහන්සේලාට රටින් පිට වෙන්න මාර්ගය හදලා දෙන්නම් කලබල විරණකම් පිට වෙලා ඉන්න මාර්ගය හදලා දෙන්නම් කිව්වා කියලා කිව්වා මම නැව් කණ්ඩායමක් පිටත් වෙලා තියෙනවා මේ යන්න තමුන් වහන්සේලා ටීවී පිටත් වෙලා මේ දම්බුද්දීපේට වඩින්න පාර හදලා දෙන්නම් කිව්වා කියලා දෙවිවරු තමයි උදව් කළේ රාතන් වහන්සේලාට දම්බදිවට වඩින්න ඉතින් මේ වගේ ඒ කාලේ හරි ඍජු සම්බන්ධතාවයක් තිබුණා ශාසනයේ පිරිහෙද්දි ඒ සම්පූර්ණ මේක නැති වෙලා ගිහිල්ලා නිකම්ම දේවාල බවට පත් වුණා ඊට පස්සේ දේවාල බවට පත් වෙලා ඊට පස්සේ දේවාල හරහා පළතුරු පූජා කර කර තමයි ඊට පස්සේ උදපදව ගන්නෙ පින් වලින් වැඩ ගන්න ගතිය පින සිහිපත් කරන ගතිය සම්පූර්ණයෙන්ම නැතුව ගියා නමුත් දෙවිවරුන්ට මේ ධර්මයේ අහන්න ලැබුණොත් ආයමත් ඒ දෙවිවරු පුදුමාකාර ප්‍රීතියට පත් වේවි ආ මේ පින් උපද්දවන පුණ්‍ය ගංගාවල් ඇති කරලා දෙන ධර්මයේ ආයමත් ලෝකේ අපට ඇහෙනව නේද කියලා ඉතින් පින්වත්නි ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ නම මොකද්ද ලෝමසකංගිය ස්වාමින් වහන්සේ කොහේ වැඩ සිටිද්දී මේ සිදුවීම වුණේ කපිලවස්තුපුරේ නිග්‍රෝධාරාමේ වැඩ සිටිද්දී එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කොහේද සැවැත් නුවර ඉතින් මේ ස්වාමින් වහන්සේ ඔය අර දෙවියා කියාප ගමන් ඒ ගාථා හතරයි ගාථා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේට පාඩම් හිටියා ඒ ගාථා හතර පාඩම් කරගෙන ඒ ස්වාමින් වහන්සේ පාන්දරින් පිටත් වුණා සිවුරු පාත්‍ර අරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දැක්කා බැහැ දැකලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මං ඊයේ මේ වගේ රාත්‍රී කාලින් දෙද්දී රාත්‍රියේ දෙවි කෙනෙක් ආවා දිව්‍ය පුත්‍රෙක් ඇවිල්ලා මේ නිග්‍රෝධාරාමයේම ස්වාමීනි මහා එළියක් පහල කරගෙනයි මේ දෙවියා ආවේ ඇවිල්න ස්වාමීනි මේ දෙවිය හිටගත්තා මගේ ළඟින් හිටගෙන මගෙන් ඇහුවා පින්වත් භික්ෂුව ඔබ බද්දේක රත්ත ගැන උද්දේශියත් විභංගයත් මතක තබාගෙන දින්නේ ඒක විස්තර වශයෙන් මතක තබාගෙන දින්නේ එතකොට මා කිව්වා අනේ පින්වත් දෙවි මං ඒ ගැන විස්තරයක් දන්නේ නැහැ මං ඒක දරාගෙන නැහැ ඊට පස්සේ ස්වාමීනි මං ඇහුවා ඒ දෙවියාගෙන් පින්වත් දෙවි ඔබ මේක විස්තර වශයෙන් බද්දේක රත්ත ගැන ඔබ දරාගෙන දින්නේ එතකොට ඒ දෙවියා උත්තර දුන්නේ පින්වත් භික්ෂුව මේ බද්දේක රත්ත විස්තර වශයෙන් මම දන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ ස්වාමීනි ඒ දෙවියා මගෙන් ආපහු ඇහුවා පින්වත් භික්ෂුව ඔබ බද්දේක රත්ත ගාථා පාඩම් කරගෙනද ඉන්නේ? ස්වාමීනි මං උත්තර දුන්න ඒ වෙලාවේ මම බද්දේක රත්ත ගාථාවන් පාඩම් කරලා නැහැ. ඊට පස්සේ ඒ දෙවියාගෙන් මං ඇහුවා පින්වත් දෙවිය එහෙමනම් ඔබ දන්නවාද ඒ බද්දේක රත්ත ගාථා? එතකොට ඒ දෙවියා කිව්වා එසේ පින්වත් භික්ෂුව මම දන්නවා මං ඊව ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකේ පරසතුරුක් සෙවණි පාඩුකම්බල සෛලාශනේ මත වැඩ සිටිද්දී තෞතිසා දෙවියන්ට ඉගැන්නුවා තෞතිසා දෙවියන්ට ඉගැන්නුවා මොනවද ඉගැන්නුවේ බද්දේක රත්ත ගාථා මොනවද ඉගැන්නුවේ බද්දේක රත්ත ගාථා මං ඒක පාඩම් කරගත්තා කියලා ලස්සනට මේ ගාථා හතර ස්වාමීනි මට කිව්වා මං ඒක පාඩම් කරගෙන මේ ආවේ ඊට පස්සේ ස්වාමීනි දෙවියා මට කියනවා පින්වත් භික්ෂුව මේ බද්දේක රත්ත විස්තර වශයෙන් දැනගන්න හරීම ප්‍රයෝජනයි මේ හොඳට පාඩම් කරගන්න මතක තබා ගන්න හරීම ප්‍රයෝජනයි ඒ වගේම මේ නිවන් මඟට සම්පූර්ණයෙන්ම මුල් වෙනවා ඒ නිසා මේ ධර්මය හොඳට මතක තියාගන්න කියලා ස්වාමීනි මට මේ දෙවියා කියලා ඊට පස්සේ දෙවියා අතුරුදාන් වුණා නොපෙනී ගියා බුදුරජාණන් වහන්සේ අහනා භික්ෂුවගෙන් පින්වත් භික්ෂුව ඔබ ඒ දිව්‍ය පුත්‍රයාව අඳුරනවාද මොකද්ද බුදුරජාණන් වහන්සේ ආවි ඔබ ඒ දිව්‍ය පුත්‍රයාව අඳුරනවාද අනේ ස්වාමීනි මං ඒ දෙවියන්ව අඳුනන්නේ නැහැ පින්වත් භික්ෂුව ඔය දෙවියන්නේ නම චන්දන බුදුරජාණන් වහන්සේ කියනවා ඔය දිව්‍ය පුත්‍රයාගේ නම චන්දන ඔය චන්දන දිව්‍ය පුත්‍රයා බණසද්දි අට්ඨීකත්ව හොඳට අවධානය යොමු කරලා මානසිකත්ව හොඳට මනස යොමු කරලා සබ්බ චේතසෝ සමන්නරිත්ව මුළු හිතම ඒකට යොමු කරලා ඕහිත සෝතෝ හොඳට කන් යොමු කරගෙන ධම්මං සුනාති ධර්මය අහනවා දැන් බලන්න මේ දෙවිවරු එහෙනම් මේ හොටල් වල නටනට ඉන්න පිරිසක් වගේ පිරිසක් නෙවෙයි මේ හොඳට ධර්මය අහන මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ වෙන කෙනෙකුගේ ප්‍රකාශයක් නම් අපිට හිතන්න පුළුවන් යා අවබෝධයකින් තොරව කියන එකක් කියලා මේ කියන්නේ සත්තා දේව මනුෂ්‍යාණන් වන ඒ දෙවි මිනිසුන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කියන්නේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියන මේ ඒ චන්දන දෙවියා බොහෝ මගීට බණහන් කෙනෙක් කියලා බොහෝ මගීට දහම් කරුණු හොඳට ශ්‍රවණය කළා හොඳට සවන් දීලා හොඳට කන් යොමාගෙන අහනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා එහෙමනම් පින්වත් භික්ෂුව අහගන්න හොඳට නෝනේ මෙනෙහි කරන්න මේ බද්දේක රත්ත ගාථා විස්තර වශයෙන් ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර වශයෙන් මෙනෙහි කරන්න කියා දෙනවා ඕනේ මතකයිනේ පළවෙනි ගාථා හරිය ලස්සනයි ඒ ගාථාවේ කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංඛේ අනාගතං අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංඛේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහන්නේ මේ අන්වාගමයේ කියලා කියන්නේ අතීතේටම කැරකිලා යනවා කියන එක. නාන්වාගමයේ කියන අතීතේටම කැරකිලා යන්නේ අතීතයට කැරකි කැරකි යන්නේ නැහැ කියන එක. මේකේ තියෙන මහණෙනි කොහොමද අතීතයට පුද්ගලයේ ගිහිල්ලා අතීතයේ තුල ඉන්න පුරුදු වෙන්නේ. ඒවං රූපං අහෝසින් අතීත මද්දානම් මට අතීතයේ මෙබඳු රූප ලැබුණා. ඒක තේරුම මෙබඳු මෙබඳු රූප ලැබුණා කියන්නේ මේ රූප උපාදානස්කන්ධය ගැන කියන්නේ. රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඒතර සතර මහා ධාතු, සතර මහා ධාතුන් හටගත්තු දේවල් අතීතේ ආධ්‍යාත්ම වේවා. ඒකේ තමාගේයි සලකන යමක් ඇද්ද? ඒකත් අතීත රූපයක්. සමාගේ සලකපු යමක් ඇද්ද? අනුන්ගේයි සලකපු යමක් ඇද්ද? ඒකත් අතීත රූපයක්. ඊළඟට ඔව් අජ්ජත් බහිද්ද ගොරෝසු ගොරෝසු යමක් ඇද්ද? යම් රූපයක් ඇද්ද? සියුම් යම් රූපයක් ඇද්ද? හීන ප්‍රණීත දුර්ලංග අතීතට ගිහිපු යමක් ඇද්ද? ඒකම කල්පනා කර කර ඉන්නවා නම් ඒ අතීතේ කරා කැරකි කැරකි අනෙක් කෙනෙක්. අපි කරන්නේ දේම අතීතයේ දකපු රූප මෙබඳු මෙබඳු රූප මම දැක්කා කියලා අපිට අතීත ගැන හිතෙන්නේ නැද්ද? අපි අසවල් තැන හිටියා. අසවල් දේවල් කෑවා බිව්වා. අසවල් දේවල් රසයි. අසවල් දේවල් සුවඳයි. අසවල් දේවල් රහට තිබ්බා. අසවල් නැඳුන් ඇඳා. අසවල් ගමන් ගියා. මේම කී කී අපි කොහෙද මේ ජීවත් වෙන්න හදන්නේ? අතීතයේ තුල අන්න අතීතේ රූපේ ගැන හිත හිතා නැති වෙච්ච දේ දැකපු දේවල්, අසපු දේවල්, කාපු බීපු දේවල් හන්ද පැලඳ දේවල් ගියපු ගමන් බිමන් ගැන අඳුනන දැක්ක අඳුනන උදවිය ගැන දැකපු බලපු දේවල් ගැන මේ හිත හිත ඉන්නවා. ඒක අතීතයේට කැරිගි කැරිගි ගින් ඒ තුල ඉන්නවා. තත් නන්දින් සමන්වානීති ඊරවසේ මොකද කරන්නේ? ඒ තුලම යාගේ ආශාව ඇති කර ගන්නවා. ඒ අතීතේ නැති වෙච්ච දේවල් ගැන එයා කල්පනා කර කර ආශාව ඇති කර ගන්නවා. එහෙම ස්වභාවයක් මේ හිතේ නැද්ද? අපි අතීතයේ කාපු බීපු දේවල් ගැන අපි හිතන්නේ නැද්ද? අපිට දැක්ක පුද්ගලයන් ගැන අපි හිතන්නේ නැද්ද? අපි අහපු දේවල් ගැන හිතන්නේ නැද්ද? ඇඳුම් පැළඳුම් ගැන හිතන්නේ නැද්ද? ගෙවල් දොරවල් ගැන හිතන්නේ නැද්ද? මේ ඔක්කොම අතීතයේ රූපේ ගැන හිත හිතා අපි ආසාව ඇති කර ගන්නවා. ඒවන් වේදනාව සෙමන් අතීතයේ මෙබඳු මෙබඳු දේවල් වින්දා. දැන් ඒව නැහැ. ඒව හිත හිතා ඉන්නවා. ඉඳලා ඒ තුල ආසාව ඇති කරගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද අපට? වෙනවා. මං අතීතයේ මෙබඳු දේවල් අතීතයේ අපි ඇහෙන් රූපයක් දැකලා යම් සපවිඳීමක් වින්දනම්, කණෙන් ශබ්දයක් අහලා යම් සපවිඳීමක් වින්දනම්, නාසයෙන් යමක් ආග්‍රහණය කරලා යම් සපවිඳීමක් වින්දනම්, දිවෙන් යමක් රසවිඳල යම් කෑම බීම කාලා ආස්වාදයක් වින්දනම්, කයට යම් පහසක් ලැබිලා ආස්වාදයක් වින්දනම්, මනසට යමක් සිතලා ආස්වාදයක් වින්දනම්, මේ විඳපු දේ විඳීම ගැන අපි ආයමත් හිතෙන් මවාගෙන ආයමත් මේ වින්දනය හිතෙන් ඇති කරගෙන අපි ඉන්න බලනවා ආසා කර කර. එතකොට ඒක මේ හිතේ තියෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම අතීතයේ ගැන අපි හිතනවා හඳුනා ගන්නවා. දැන් අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් අපි හඳුනාගන්නේ තනිකරම මානසික අරමුණු හැටියට නේද? අතීතයේ දැකපු දේවල් දැන් නැහැ. නමුත් අපි දැකපු දේවල් මනසේ දැන් අපි මනසින් මවා ගන්නවා සංඥාව. අතීතයේ අහපු දේවල් මනසින් මවා ගන්නවා සංඥාව. අතීතයේ සුවඳ මනසින් මවා ගන්නවා. අතීතී කාපු බීපු දේවල් හිතෙන් මවා ගන්නවා. අතීතයේ ඇඳපු දේවල් විනෝද වෙච්ච හිතෙන් මවා ගන්නවා. අතීතයේ ගමන් බිමන් හිතෙන් මවා ගන්නවා. මවාගෙන ආන්ගේ සංඥාව තුළ අපි ආසාව පවත්තන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම භික්ෂුව කෙනෙක් මේ ඒවං සංඛාරේ අහෝසින් මං අතීතේ මේවා කළා. තමන් කරපු දේවල් අතීතේ තමන් කරපු දේවල් ගැන තමන් කරපු සතුට ලැබෙන්න හේතු වෙච්ච දේවල්, එක්ක දුක් ලැබෙන්න හේතු මොනවා හරි දේවල්, අතීතේ නිරුද්ධ වෙලා ගියපු දේවල් ආයමත් මතක් කර කර, ආයමත් මතක් කර කර ඒ කෙරෙහි හිතේ ආශාව ඇති කරගෙන ඉන්නවා. දැන් අපි එහෙම ඉන්න පිරිසක්ද නැද්ද? ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක සමහර මිනිස්යන් මේ අතීතයේ ගැන හිත හිතා පසුතැවිලි වෙලා මේ අව්වේ කපා දෙමු බටදඬු වගේ. අව්වේ බටදඬු කපා දැම්මම මේ බටදඬු වලට මොකද වෙන්නේ? මැලවිලා යනවනේ. අව්වේ කපා දෙමු බටදඬු වගේ කියනවා මිනිස්සු. මැලවිලා ඉන්නවයි කියනවා. මේ අතීතයක් තුළ සෝක කර කර ඉන්නවා කියනවා. අතීතය ගැන සෝක කර කර ඉන්නවා. මේ වගේ අතීතයේ ගැන තමන්ට එක්ක අහිමි වෙච්ච දේවල්, එක්ක නොලැබිච්ච දේවල්, එක්ක ලබා ගන්න තිබිච්ච දේවල්, මේ වගේ දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්න සංස්කාරත් ඒ වගේ. මට මේව කරා, මම මේව කළා, මගේ මේව කළා, එක්ක මට මේ කරන්න බැරි වුණා කී කියා අතීතයටම කැරි කැරි ආසාව පිටුවා ගන්නවා. ඒවං විඥානං අහෝසින්. එතකොට මට මේ වගේ දැනුමක් ඇති කරගත්තේ අතීතේ ගැන මතක් කරනකොට ඒ විඥානයත් ඒකටම සම්බන්ධ වෙනවා. මොකද හේතු ඇහිං රූපෙ දකින්න නම් ඇහි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕන. කණෙන් ශබ්ද අහන්න නම් කණයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්න ඕන. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න නම් නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්න ඕන. දිවෙන් රස දැනගන්න නම් දිවයි රසයයි විඥානයයි එකතු වෙන්න ඕන. කයින් පහස දැනගන්න නම් කයයි පහසයි විඥානයයි එකතු වෙන්න ඕන. මනසින් අරමුණු දැනගන්න නම් මනසයි අරමුණුයි විඥානය එකතු වෙන්න ඕන. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අර භික්ෂුවට කියනවා, පින්ම භික්ෂුවන් ඔය විදිහට අතීතයේ තුල පුද්දලයා හිර වෙලා ආසාව වැළඳගෙන ඉන්නේ. මේ ධර්ම මාර්ගයට ආපු සුන්දර හුදකලාවේ ඇලුණු එක්කෙනා. දැන් බලන්න මේ හුදකලාව කියලා කියන්නේ නිකම්ම නිකන් තනිකමක්. දැන් වනාන්තරික කියලා කෙනෙක් තනියම ඉන්නවා. කෙනෙක් ඉන්න යා හුදකලාවේ ඉන්නවා. ඒකේ යම්කිසි හුදකලාවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඊට වඩා අභ්‍යන්තර වශයෙන් මේ ලෝකයට නොඇලී සිටීම ගැනයි මේ කියන්නේ. කතංච බික්ඛු අතීතං නාන්වා ගමේති. මහණෙනි, භික්ෂුව අතීතයට නොඇලී අතීතයට නොපැටලවි කෙනෙක් ඉන්නේ කොහොමද? අතීතයට නිරුද්ධ වී ගිය රූප ගැන මෙබඳු මෙබඳු රූප, මෙබඳු ආකාරයේ දේවල් මම දැක්කා, මං ඇසුවා, මං ආග්‍රහණය කළා කී කී මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් හිතේ මැවෙනකොට ඒකට ආසා කරගෙන ඒ තුල ජීවත් වෙන්නේ නැහැ. බලන්න ලීසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ කියන්නේ? මේකට මහා වීරියක්, මහා සිහියක්, මහා නුවණක්, මහා කැපවීමක් ඕනේ නැද්ද? ඒ දැන් මේක ගඟ ගලන්නේ හේනවනේ සිටිවිලි ඇවිල්ලා අතීතයටම අපි ඇදි ඇදි යන්නේ. වැඩක් පලක් කරන්න ගියත් අපේ හිත අතීතයට යන්නේ නැද්ද? කෑම බීමක් කන්න ගියත් අතීතයට යනවා. යමක් බලන්න ගියත් අතීතයට යනවා. නිදා ගන්න ගියත් නිින්ද යනකම් සමහරවිට අතීතය තමයි ඉන්නේ. ඉතින් මේ බඳු ජීවිතයක් වෙනස් කරලා නොවැළෙන්න දිනු කරනවා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට විනා වෙන කිසිම මාර්ගයකට මේක කරලා දෙන්න නම් බෑ. ඒක හරි පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යා ආශාව පිහිටුවාගෙන ඒ තුල ඉන්නේ නැහැ. අතීතයේ යම්කිසි විඳීමක් වින්දාද, සැපක් වේවා, දුකක් වේවා, මධ්‍යස්ථ විඳීමක් වේවා වින්දාද, ඒ විඳපු දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්නේ නැහැ. නැත්තම් වෙන්නේ බොහෝ දිනකට තියෙන්නේ මේක නෙමෙයි. Taman තනි වෙච්ච ගමන් පෙල්ලනවා පහුවෙච්ච පිටුව. පෙල්ලන ඒ පිටුවේ තමයි යා ඉන්නේ. අතීත ගන්නේ මෙහෙම හිටියමං. මෙහෙම හිටියා. මේව කෑවපුම ඒ කාලේ හිටපු අපූර්ව මෙහෙමයි කිය කියා ඒව ඔක්කොම කල්පනා කර කර කල්පනා කර කර ඒක තුලම ආසාව පිහිටුව දන්නේම නෑ. දවස ඉවරයි. දන්නේම නෑ කාලෙ ගිවිලා ගියා. දන්නේම නෑ වයසට ගිහිල්ලා ඉවරයි. දන්නේම නෑ මැරෙන්නේ ලං වෙලා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අනාගතේ පිහිටුවන එක නේ. එක්ක අපි කරන්නේ ওই දෙක තමයි වැඩිපුර තියෙන්නේ. අපිට තියෙන්නේ සාමාන්‍ය බහුල වශයෙන් අපි හිත යන්නේ අතීතයට. අතීතය තුල තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සුන්දර හුදෙකලාවේ ඇලුණු එක්කිනා අතීතයේ පිහිටවන්නේ නැහැ. තෘෂ්ණාවෙන් අතීතය මතක් වුණත් එයා ඒක සතිපට්ඨානෙටම දාලා ගන්නවා. මිසක් එයා ඒක තුල ආසා වැඩෙන්න හදන්නේ නැහැ. බලන්න මේ දිවිවරුන්ට පාව බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරලා තියෙනවා. ඉතින් අතීතයේ යම් විඳීමක් වින්දාද අනේ මම මෙහෙම වින්ද මෙහෙම වින්ද කී කී කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒකේ ආසා පිටුවා ගන්නේ නැහැ. ඇයි මෙයා ඒකේ ආසා පිටුවා ගන්නේ නැත්තේ? කොහොමද එහෙම ඉන්න පුළුවන් උනේ? දැන් අතීතයේ රූපේ ගැන හිතට එද්දී, විඳීම් ගැන හිතට එද්දී, අතීතේ හිත යනවා. සංඥාවල් හිතට එද්දී, සංස්කාර හිතට එද්දී, විඥානේ දැනෙද්දී, ඒකට හිත පිටුවා ගත්තේ නැත්ති කොහොමද? ඈ? ඔව්. මේ අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංස්කාරයක්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඥානයක්ද? මෙයා දන්නවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. බලන් දී දැනීම, ඒ අවබෝධය තමයි එයාට නොවැළී සිටින්න උපකාරවන්නේ. එතකොට අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? එයා ඒ සංඥා අනේ මම මේවා මේවා මේවා මේවා මේම සංඥාවල් මේම හඳුනගෙන හිටියේ මේම හඳුනගෙන හිටියේ කියලා ඒ මත්තිය කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙම ඉස්සර අපි කිමු අතීතේ ලස්සන රූපයක් තිබුණා. තමන්ගේ රූපේ කැත වෙලා ගියා. ඊට පස්සේ අනේ මට මෙහෙම කොණ්ඩෙ තිබ්බා. ඉස්සර දත් මෙහෙමයි තිබ්බේ. මං ඉස්සර මෙහෙම හැඩයට ඇවිදගෙන ගියා. ඉස්සර මෙහෙම ඇඳා. දැන් යමුකුත් නැහැ. එතකොට යක් ජීවත් ඉන්නේ කොහෙද? ඉස්සර. ඉස්සර මෙහෙම මෙහෙම. ඊට පස්සේ ඉස්සර වින්තුවට ටිකම ගහලා තියාගන්නේ. දැන් ටික නැහැ. ඉස්සර ඉති මිනිස්සුත් ඇවිල්ලා අතීතෙම ආ ව්‍යා ඉස්සර හරි ලස්සනයි නේ. මිනිස්සු ජීවත් වෙන එතකොට අතීතේ. නමුත් එහෙම නැහැ මේ ධර්මයට ආපු එක්කෙනා ඊට වෙනස්. එයා දන්නවා ඉස්සරදී අනිත්‍ය වෙලා ගියා. දැන් දෙත් අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. බලන්න මේකේ ලස්සන එකනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දවසක් උන්වහන්සේගේ සිරිපතුල් අතගගා ආනන්ද හාමුදුරුව කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හැම දිලිසනවා ඉස්සර. දැන් ටිකා රැලි වැටිලා. ඉස්සර භාග්‍යතුන් වහන්සේ හරීම ඍජුවේ. හරි කෙලින් ශරීරයක්. දැන් ටිකා කුදුයි. බලන්න සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධි ආනන්දිය දැන් මේ ශරීරය මොකක් වගේද? දිරපු කරත්තයක් වගේ. මේ ශරීරයේ දිරපු කරත්තයක් වගේ කියලා කියන ආනන්දිය මේ ඉපදීමට නම් නිඳා වේවා. බලන්න අර අවබෝධි පිළිර නිදහස් වෙච්ච කෙනෙකුට මේක මහ වදයක්. අනිත් කෙනා කරන්නේ මේකත් අල්ලගන්න විලංගෙකත් අල්ලගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයා අවබෝධයකට නොපැමිණි පුතජන මිනිසයා මෙතන මැරෙනකොටම පොඩි හරක් පැටිය අම්මා දැක්ක ගමන් කිරිබොණ්ඩ ඒ අම්මගේ තනබුරුල්ල කරා දුවගෙන ගිහිල්ලා එළිනවා වගේ කියනවා උපත කරා යන්නේ. අවබෝධ නැති එක්කෙනා උපත කරා යන්නේ මේ විදිහටයි කියනවා. බලන්න උන්වහන්සේ මොනතරම් පැහැදිලිව මේ ලෝකේ දැක්කද? කොනතරම් පැහැදිලි උන්වහන්සේ මේ ජීවිතය දැක්කද? දැන් මේ උපත කරා නොවන ධර්මයක් කතා කරද්දී අර හරප් පැටවු ටික කිපෙනවා. ආසා කරන්නේ උපත කරා යන්නමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලවියක නා විතරයි දන්නේ. දැන් නෝනින් විමසන්න පුළුවන් නම් මේ විදියට අන්න යා තේරුම් ගන්නවා ඇත්ත නේන. දැන් අතීතයේ තුල ජීවත් වෙවි අපි ඔහි හිස් ලෝකයක් මවාගෙන, નિસર ලෝකයක් මවාගෙන අපි නිකන් හීනයක් තුල ආස්වාදයක් විඳිනවා වගේ අතීතේ හිටියා කියමු. අවුරුදු 100ක් හිටියත් ඇති ඵලය මොකද්ද? අන්න නෝනින් කල්පනා කරන එක්කිනා ඒ ගෙවෙන ලෝකේ ඒ විදියටම දකිනවා නම් අනිත්‍යයි කියලා. එයා නොඇලී ඉන්නවා. එයා ඒකට සකස් නොවී ඉන්නවා. එයා ඒකේ නොපැටලෙවී ඉන්නවා. එයා ඒකේ නොබැසගෙන ඉන්නවා. එයා ඒකේ තණ්හාව ඇති නොකර ඉන්නවා. මොකද හේතුව එයා දන්නවා ඒ රූපේ නිරුද්ධ වුණේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය නිරුද්ධ වීමෙන්. විඳීම නිරුද්ධ වුණේ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. සඤ්ඤාව නිරුද්ධ වුණේ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. චේතනා සංස්කාර නිරුද්ධ වුණේ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන්. විඥාන නිරුද්ධ වුණේ නාම රූප නිරුද්ධ. යා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ඒ ධර්මයේ තුලින් ජීවිතේ දැකපු එක්කෙනා ජීවිතේ දකින්න උත්සාහ කරන එක්කෙනා සද්ධාවේ පිහිටු පිහිටිනා දන්නවා නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ ඔය විදියටයි. එතකොට එහෙනම් අනිත්‍ය දේවල් වලයි මේ පැටලි පැටලි ඉන්නේ කියලා දන්නවා. එයා නොඇලී වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔන්න විදියට කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය අතීතේ නොපැටලී වාසය කරන්නේ. නප්පටි කංකේ අනාගතං අනාගතය කැමති වන්නේ නැහැ. දැන් සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ අතීතයට නොඇලී ඉන්නේ. අතීතය සම්පූර්ණයෙන් දන්නෝ අනිත්‍ය සිද්ධියක් එතනුනේ. අනාගතිත් යා දන්නෝ අනාගතේ හට ගන්නා වූ. දැන් බලන්න මේක කරන්න පුළුවන්ද? පංචපාදානස්කන්ධය ගැන නූණින් දන්නේ නැත්තම්. ඇයි ඒකිනේ අපි අතීතය, අනාගතේ, වර්තමානයේ ඔක්කොම නූණින් විමසන්න තියෙන්නේ. අනාගතේ හට නොගත් අනාගතය ගැන පත පතා ඉන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම පතනවා සමහරු. අනාගතේ මෙවැනි මෙවැනි රූප බලන්නට ඇත්නම් මෙවැනි මෙවැනි ශබ්ද අසන්නට ඇත්නම් මෙවැනි සුවඳ විඳින්නට ඇත්නම් මෙවැනි රසවද්දී අනුභව කරන්නට ඇත්නම් මෙබඳු ඇඳුම් පැළඳුම් අඳින්නට ඇත්නම් මෙබඳු ගෙවල් දොරවල් වල වාසය කරන්න ඇත්නම් මෙහෙම කල්පනා කර කර යා සම්පූර්ණ අනාගතයක් මවාගෙන ඒකේ ආසාවේ බැසගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුවක් ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම හුදෙකලාවේ ඉන්නවා. ඇහුව භික්ෂුව ඔබ කොහොමද හුදෙකලාවේ ඉන්නේ? ස්වාමීනි මම තනියම වනයේට යනවා. මම තනියම කුටියක ඉන්නවා. මං තනියම පිණ්ඩපාති වඩිනවා. මං තනියම ආපස්සට හැරිලා එනවා. මං තනියම සිවුරු පිළිකර පරිහරණය කරනවා. මම තනියම සිව්පසය පාවිච්චි කරනවා. ස්වාමීනි මම මේ විදිහට හුදෙකලා වෙලා. බුදුරජාණන් වහන්සේ වදා භික්ෂුව ඔකටත් හුදෙකලා කියලා තමයි කියන්නේ. ඒ වුණාට කෙනෙක් තෘෂ්ණාවෙන් තොර නැත්තම් එයා තනි නෑ. එයා ඉන්නේ තෘෂ්ණාවත් එක්ක. තණ්හා ද්විතියෝ. තණ්හාව තමයි දෙවැන්න. අපි හැම කෙනෙක්ම වාසය කරන්නේ තණ්හාව දෙවැන්න කරගෙන. තනි ගමනක් නෙමෙයි මේක. තනි බවට පත් වෙන්නේ එක්කෙනෙක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච දවසටයි. එතකම්ම දෙන්නේ සමහරුන්ට දෙන්නේ නෙමෙයි. සමහරුන්ට ඉන්නවා 1500ක්. ඇයි රේරුකාණී හඳුරන්නේ පොතේ තියෙනවනේ කෙලස් 1500ක්. සමහරුන්ට විශාල පරිවාර සේනාවක් ඉන්නවා. ඔව් තණ්හාව, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, ක්‍රෝධේ, අහංකාරකම, එකට එක කිරීම, භය, ශෝකය මේ සියලු පිරිවර සේනා ඇතුව තමයි ආ සංසාරය යන්නේ. තනිව නෙමෙයි. තනි කියලා කියන්නේ මේ සියලුම දේන් වල නිදහස් වෙච්ච එකනා, තෘෂ්ණා රහිත එකනා, තනි එකනා. ඒක රත් ආන්නයා තමයි ඒක එක්කෙනෙක්. රත් ඒ එක්කිනා තුල ඉතරයි ආ ඉන්නේ. සුන්දර බලන්න පුදුම දෙයක් මිනිස් ලෝකෙට අපිට දීපු මේ ධර්මයේ පුදුම දෙයක්. එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මයේ කුච්චර ආශ්චර්යද කියන්නේ තෘෂ්ණාවෙන් ආශ කරන දේවල් වලින් සතුට වෙවී ඉන්න මිනිසයාට ආශාව නැති කරන්නා වූ ධර්මය කියද්දී ඒ ධර්මයට ආශ කරනවා. දැන් ආශාව තුළ සතුට වෙවී ඉන්න ජීවිතන අපිට තියෙන්නේ. එබඳු ජීවිත තියෙද්දී ආශාව දුරු කරන්නා වූ ධර්මය කියන එකට අපි අරවාට වඩා ඒ ධර්මයට ආශ කරනවානේ. මේක කියනවා තථාගත අච්චරිය. තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය කියන මේ මිනිස්සු ඇවිස්සීලා කියනවා ඉන්නේ. මහණෙනි මිනිස්සු ඇවිස්සීලා ඉන්නේ. පේන්නේ අපිට හැමතැනම ඇවිස්සිච්ච ගම මිනිස්සු ඉන්නවා. සින්දු කියනවා, නටනවා, රණ්ඩු වලනවා, කෝලාහල කරනවා, පෙළපාලි යනවා. ඇවිස්සීලා ඉන්නේ මිනිස්සු. සංසිලින්න ධර්මයක් කියනකොට අර ඇවිස්සිච්ච මිනිස්සු ඒ ඇවිස්සීලා අතරල දාලා සංසිදින ධර්මයට එනවා. මේක තථාගත ආචාර්යය. තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. ලෝකෙ අල්ලගෙන සතුට වෙන ලෝකේ, උපාදානයෙන් සතුට වෙන ලෝකයේ තුල උපාදාන රහිත ධර්මයක් කියද්දී ආන්ගේ ධර්මයට සතුට වෙනවා. තථාගතයන් වහන්සේ පහළ වීමෙන් ලැබෙන ආශ්චර්ය දේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අනාගතය ගැන යා මවමව ඉන්නවා අනාගතය කැමති එක්කිනා. අනාගතයේ මවමව අනාගතය තුල තමයි හැමතිස්සෙම යා වාසය කරන්නේ. නමුත් මේ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනා අනාගතය පතන්නේ. අනාගතය තුල යාගේ ආශාව පවත්වනවා කියලා එකක් නැහැ. අනාගතය තුල පවත්න්න ආශාවක් සකස් කරන්නේ නැහැ. එතන මං අනාගති මෙහෙම මෙහෙම සැප විඳිනවා මම මෙහෙම මෙහෙම ඉන්නවා මම මෙහෙම මෙහෙම හඳුන ගන්නවා මම මෙවා මෙවා කරනවා මම මේ විදිහේ හිතක් පවත්වනවා කියලා කතාවක් නෑ අනාගතය සකස් වෙන්නේ නෑ තත්ත නන්දින්න සමන්වාණේති ඒ කෙරෙහි අනාගතය කෙරෙහි ආසාව බැස ගන්න තියන්නේ එහෙනම් ඊ අනාගතය හිත පිටවන්නේ නැත්තේ මොකද අනාගතයත් මේ අතීතයට ගියා වගේම ඔව් අනිත්‍ය තත්ත්වයට පත්වලා යනවා හොඳටම යා තේරුම් ගන්නවා දැන් ධර්මයේ පැමිණිච්ච කෙනා හොඳටම තේරුම් ගන්නවා මේ සම්පූර්ණ මේ අතීත අනාගත වර්තමාන කතාව ලොක්කම තියෙන්නේ අනිත්‍ය මතනේ මේ ලෝකේ එකක්වත් වෙනස් වෙන්නේ නැත්නම් අතීතය කියලා එකක් තියෙනවද නෑ වෙනස් වෙලා අතීතයට යන නිසා තමයි වර්තමානයක් තියෙන්නේ අනාගතය කියලා එකක් තියෙන්නේ නෑ වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්නම් ඒ වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්නම් අතීතයකට යන්නේ නෑනේ එහෙමනම් හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද අනිත්‍ය ස්වභාවයමයි මේ නිසා තමයි මේ ජීවිතේ අපිට මේ අපි කරන හැම දෙයක්ම අසම්පූර්ණයි ඒකෙන් අපි වින්දනයක් හොයාගෙන යන ගමන අසම්පූර්ණ වෙලා තියෙන එකයි සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කරගත්තොත් විතරයි වෙන කිසිම දෙයක් අපිට සම්පූර්ණ කරන්න බෑ අසම්පූර්ණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිත්තු ඌනෝ ලෝකෝ ඌනෝ කිව්වේ අසම්පූර්ණයි ඌණයි අඩුයි ඒ අඩුපාඩුව කියන එක සකස් වෙලා තියෙන්නේ අනිත්‍ය නිසා ඉනිස දැන් ඔන්න අපේ ජීවිතේ දැන් ඔබේ ජීවිත ඔබ කල්පනා කරලා බලන්න කුඩා අවදී ඉඳලා අපි සතුටක් ලබා ගන්න කියලා හිතාගෙන මොනතරම් දේවල් පස්සේ ගියාද සතුටක් ලබා ගන්න මොනතරම් අපි ප්ලෑන් කළාද සැලසුම් කරනවාද එක එක දේවල් නිදි නොලබා අපි කල්පනා කරපු වාර නැද්ද මේ සතුටක් ලබා ගන්න වින්දනයක් හොයකෝ නමුත් අපි කවදාවත් ඒ යන ගමනේ ඒ හොයාගෙන ගිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අපි සම්පූර්ණ තෘප්තියට පත් වෙලා අපේ සිත සම්පූර්ණයෙන්ම පිපාසයේ නැති වෙලා ගියා වගේ ඒක නැති වෙලා ගියාද නෑනේ ඉවරයක් නෑනේ ඒ ඉවරයක් නැත්තේ අනිත්‍ය ස්වභාවය නිසාමයි ඉවරයක් නෑ මේ කවදාවත් මේක ඉවරයක් වෙන්නේ නෑ කල්ප කෝටි ගාණක් වාරයක් ඉපදී ඉපදී මෙරි මෙරි ගියා ආයුෂ කල්පයක් ජීවත් වුණා මේ මානසික ස්වභාවය මේ විදිහමයි මේ අරමුණු වල ස්වභාවය මේ විදිහමයි මේ ආයතනයන්ගේ හයේ ස්වභාවයත් මේ විදිහමයි කර්ම විපාක ඇතිවන ස්වභාවයත් මේ විදිහම ඒ නිසා ආයස කල්පයක් හිටියත් මේ විදිහටම තමයි අපිට මේ අනිත්‍ය ලෝකයක් තුල තමයි මේ සෑම දෙයක්ම තිබෙන්නේ ඒ නිසා අනාගතය මවන්නේ නැහැ එයා දන්නු අනාගතය ගැන දැන් බලන්න ඔබට කොච්චර බුද්ධියක් තියෙන්න ඕනද මෙහෙම කල්පනා කරන්නනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි තුන්වෙනි ගාථාව අපි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංගීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහයේ එතකොට විද්වා කිව්වේ ආරි සත්‍ය අවබෝධයට ආපු එක්කෙනා ආරි සත්‍යයට අවබෝධයට ආපු එක්කෙනා වර්තමානයේ ධර්මයන්හි ඒ වර්තමාන ධර්ම තුල සකස් වෙච්ච දේවල් තුල අහු නොවි ඉන්නවා වර්තමාන දේවල් තුල අහු වෙලා ඉන්නේ මෙහෙමයි කියනවා කෙනෙක් වර්තමානයේ තුල පුතජන කෙනා පුතජන කෙනා පුතජන කෙනාගේ ලක්ෂණය මොකද්ද ආර්යානම් අව අදස්සාවි ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැති ආර්ය ධර්මයට අදක්ෂ ආර්ය ධර්මයෙන් නොහික්මුණු සත්පුරුෂයන්ව හඳුනන්නේ නැති සත්පුරුෂ ධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයෙන් නොහික්මෙන කෙනා රූපං අත්තතු සමනුපස්සති මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තමා කියලා බලන ඕන් අහු වුණා තමාව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයෙන් ය කියලා අහු වෙනවා එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ තුල තමයි තමා ඉන්නේ කියලා අහු වෙනවා එහෙම නැත්නම් තමා තුල තමයි සතර මා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප තියෙන්නේ කියලා. ඒ රූප ගැන එහෙම රැවටෙන්නේ ඒ රූප සතර මා ධාතුන්ගෙන් හටගත්තු බව දන්නේ නැති එක්කෙනා. දැන් අපි වුණත් මේ ශාරීරිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනකම්ම මේ සතර මා ධාතුන්ගෙන් හට ආරම් පෝෂණය වෙන එකක් බව අපිට මේ ඇස් දෙකෙන් දැක්කත් අපේ නූනසට වැහිලා තිබුණේ නැද්ද? වැහිලානේ තිබුණේ. ඇස් දෙකෙන් පෙවුනට නූනසට වැහිලා නූනස විවෘත වෙනකන් ධම්මචක්කය ඇති වෙනකන් ධම්මස පහළ වෙනකම්ම මේක වැහිලා තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එයා එන්නේ ආත්ම දෘෂ්ටියට එන්නේ. එයා දන්නව සතර මහා ධාතුන්ගේ මේක හට අරන් කියලා. එහෙම නැත්නම් වර්තමානීය අහුවෙනවා. වේදනං අත්තු සමුනුපස්සති. තමන් විඳින දේවල් තමා කියලා ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ය කියලා දකිනවා. එහෙම නැත්නම් මේ තමාගේ ආත්මේ හදලා තියෙන විදීමෙන් කියලා දකිනවා. විදීම තුල ආත්මය තියෙනවා කියලා දකිනවා. එහෙම නැත්නම් ආත්මය තුල විදීම තියලක දකිනවා. නමුත් ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා. ඒ පුතඥයන් එහෙම දකින්නේ. ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා කොහොමද දකින්නේ? වේදනාව තමාගේ ආත්මය කියලා දකින්නේ නෑ. හේතුව මොකද? අව යම් සැප විදීමක්, යම් දුක් විදීමක්, යම් උපේක්ෂා විදීමක් ඇද්ද? ඒ සියල්ල ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය නැති වෙනකොට ඒ විඳීම නැති වෙනවා කියලා තමා තුලින් දැක්ක ගමන් අන්න ඇස පහළ වුණා. ඒ තමා තුල නුදුටු දෙයක් එයා දැක්කා. මේ විඳීම වෙනස් වෙනවා. අන්නිදාට ඒ කෙරෙහි තියෙන ආත්ම දෘෂ්ටියාගේ නැතු යනවා. අසංහීරං. ඒ කියන්නේ මේ පැත්තට ඇදලා යන්නේ නැත්තම් තියෙන සංහීරං. ඇදලා යනවා. ඇදිලා යනවා. මම මාගේ ආත්මය කියන එකටම ඇදිලා යනවා. ඇදිලා ගියපු එක්කිනාට මේක මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ කියන එකට තරහයි. මොකට කියනවද කියලා නොහොම. ඒ මොකද හේතුව? එයා ආස්වාදෙ විදිහින් අර ඇදිලා ගිහිල්ලා තියෙන ආත්ම දෘෂ්ටියෙන් අසෘත පුතඥයා. එහෙම නැත්නම් අසෘත පුතඥයා හුවෙනවා සංඥාවට, හඳුනා ගන්නා දෙයට. අවෙලා අසෘත පුතඥයා හිතනවා එක්ක සංඥාව ආත්මයයි. එක්ක සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ. ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා හිතන්නේ ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා දන්නවා රූපි හඳුනාගත්තත්, ශබ්ද හඳුනාගත්තත්, ගන්ධ සුවඳ හඳුනාගත්තත්, රස හඳුනාගත්තත්, ස්පර්ශ හඳුනාගත්තත්, අරමුණු හඳුනාගත්තත්, මේ හැඳිනීම් සෑම එකක්ම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය වෙනස් වෙනකොට මේ හඳුනා ගන්නා දේ වෙනස් වෙන බව. ස්පර්ශය නැති වෙද්දී හඳුනා ගන්නා දේ නැති වී යන බව දන්නා ශ්‍රුතවත්තාරේ ශ්‍රාවකයා අසංහීරං. ආන්නේ ඒකට ඇදී නොයා ඉන්නවා. ඇදී නොයා ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන සංස්කාර වලටත් විඥාන වලටත් එයා ඇදිලා යන්නේ ශ්‍රුතවත්තාර ශ්‍රාවකයා. නමුත් පුතඥයා ඒවට ඇදිලා යනවා. පුතඥයා රූපේට ඇදිලා යනවා. මමය, ආත්මය කියලා ආත්ම දෘෂ්ටියෙන් රූපේට ඇදිලා යනවා. විඳීමට ඇදිලා යනවා. සංඥාවට ඇදිලා යනවා. සංස්කාරයට ඇදිලා යනවා. විඥානට ඇදිලා යනවා. ශ්‍රුතවත්තාර ශ්‍රාවකයා එහෙම නැහැ. ඒ මොකද එයා ශ්‍රුතවත්. ශ්‍රුතවත් කියන්නේ ශ්‍රුතවත් කියන්නේ ශ්‍රවණේනිපි කතං හෝති. ශ්‍රවණින් කළ යුතු දේ කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණේ නිගන්නේ. ඒ ශ්‍රවණයේ තුලින් අපි අහලා තිබුණ නැත්නම් මේ කයේ යථා ස්වභාවය ගැන අපි අහලා තිබුණ නැත්නම් මේ වේදනාව විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්නම් මේ සංඥාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්නම් මේ සංස්කාර හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්නම් මේ විඥාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්නම් අපි ස්පර්ශය කියන්නේ මොකද්ද, නාම රූප කියන්නේ මොකද්ද කියලා අහලා තිබුණ නැත්නම් අපි කවදාවත් අපතුල නූණින් විමසීම කියන එක දිනු කරන්න අවස්ථාවක් ලැබෙනවද? අර ධර්මයේ ඇසීමෙන් තමයි බුද්ධිමත් එක්කනා තුල නූණින් විමසීම ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් නුවණින් විමසීම කියන එක උපතින් ගේන්න ඕන එකක්. ඒක අර පස්සේ කෑලි හයි කරන වගේ කරන්න බෑ. දැන් අපි ඇස් පෙනිල්ල උපතින් ගෙන අපි කන්නේ තියෙන්නේ. කන් ඇහිල්ල, නාසයෙන් ආග්‍රහණය කිරීම, දිවෙන් රස විඳීම, කයින් පහස දැනීම, මනසින් සිටීම උපතින් ගෙනලා තියෙන්නේ. නුවණින් විමසීමත් උපතින් ගේන්න ඕනේ. උපතින් ගේන නුවණින් විමසීම මේ කාටවත් වෙහිච්ච එකක් නොවේ. ඒක තමන් තුල තියෙන දෙයක්. එතකොට එහෙම නුවණින් විමසද්දි තමයි යාගේ හිතේ ශ්‍රද්ධාව ඇතිවන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාව ඇහැ වගේ එකක්. දැන් ඇහැ අපි මේ එකතැනම තියාගෙන දින්නේ හොල්ලන්න නැතුව ඇස් කළු ඉංග්‍රියාව. එහෙම එකතැන තියන් දින්නේ. ඒක වැඩ කරනවා. එතකොට තමයි අපිට මේ පේන්නේ. එකතැන තිබ්බොත් ඔක්කොම වැඩ කරන්නේ නැතු යනවා. ඔක්කොම වැඩ කරන්නේ නැතු යන්නේ එකතැන තියෙන එක. බඩුවක් වුණොත් එහෙමයි නේද? පාවිච්චි වෙන්නේ නැත්නම් නිකම්ම දිරලා යන්නේ නැද්ද? පාවිච්චි වෙනකොට නේද ඒක පරිස්සමෙන් පාවිච්චි කළොත් එතකොට තමයි ඒක ටිකක් පවතින්නේ. මේ වගේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් ඇහැ ඉන්ද්‍රියක්. ඇහැ පාවිච්චි කරන ආහාර උනෝ ඇහැට මට හරිනවා බලනවා ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. අන්න ඒ වගේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් ඉන්ද්‍රියක් වෙන්නේ ආකාරවති ශ්‍රද්ධාව තමයි. අනිත් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ මේක ඉන්ද්‍රියක් වෙච්ච එක මේක අභ්‍යන්තරේ වැඩ කරනවා. කාටවත් එක නවත්තන්න බෑ. ඇයි නෝනින් විමසීම යාතුල තියෙනකන් සිහිය පොඩ පොඩ හරි යාතුල තියෙනකන් යාතුල ඒ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඒක නැති කරන්න බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඔන්න ඔය විදිහට තමයි කියනවා සක්කාදිට්ඨි නිදහස් වීම මත තමයි කියනවා වර්තමානයේ ඒ දේ නෝනින් විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් ඒ ಉದ್ದೇಶය ඒ කියන්නේ මේ විභංගේ දැන් මම විස්තර කළා උන්වහන්සේ පෙන්වා දුන්නා. ඊට පස්සේ තියෙන ඊළඟ එක බලන්න කොච්චර ලස්සනද කියලා. අජීව කිච්ඡං පාතප්පං වීරිය කිරීම කියන එක මේ වැඩේ කරන්න අජීව අදම කෝජඤ්ඤා මරණං සිවේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝායස තියෙන දෙවිවරුන්ටත් උගන්වනවා අදම කරපං කියලා. දැන් බලන්න මිනිස් ලෝක නොපෙනෙන ලෝකයට කල් දැම්මනේ. හරි අමුතුයි මේක. දැන් මේ ගෞතම බුද්ධ ශාසනේ මේ විදිහට ආවෝද කරගන්න කිව්වන් පස්සේ සමහරුන්ට මේක මහා පුදුම සහගත අකමැත්තක් තියෙනවා. දැන් ඔන්න සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ මේ මේක හරියට පුරුදු කළොත් හත් අවුරුද්ද ඉඳලා දවස් 7 දක්වා මේක පුළුවන් කියලා. මම මගේ පොතේ ලිව්වා ඒ අමානුෂ බොහෝ දුර නොවේ. මේකට අකමැති ඒ නමට අකමැති කොටින්ම ඒ පොත කියවුලත් නෙමෙයි අන්න කියනවා ඥානানন্দ ඒ අමා නිවන්සුව බෝධුර නොවේලු. ඒ කියන්නේ මේ අමුතියෙන් ඔන්න ඒක ලංකොල්ල දෙනවා අන්න. ඒ මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් නෝණින් විමසන් නැති තාක් නෝණින් විමසලා තේරුම් නොගන්නා තාක් ශ්‍රද්ධාව කියන එක අහලකට එන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව මත තමයි සම්පූර්ණ මේක නෝණින් විමසීමේ ශ්‍රද්ධාවේ මත. ඒ නිසා අපි දැන් ඒ ගාථා ටික අපි කියමු. මා කියවම කියන්නේ සාදු අතීතං නං වා ගමිය නප්පටිකං කේ අනාගතං යදතීතං පහීනන්තං අප්පතංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ